නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දවස්වල කතා කරමින් සිටින්නේ දිවසින් දුටු බියකරු සසර දහං වැඩසටහනේ මේ භයංකාර සංසාරය ගැන. මේ සසරට වැටුනොත් ඒ සත්වයා ගොඩෙනවා කියන එක සුළුපටු නෑ. ඉතින් සුළු පිරිසයි පින්වත්නි මේකෙන් ගැලවිලා යන්නේ. ඉතින් ඒ නිසා අපි ධර්ම දේශනා කරමින් පින් රැස් කරගන්නවා. ඒ වගේම ඔබ ධර්මයේ අසමින් පින් රැස් කරගන්නවා. ඒ වගේම ඒ අතරේ තවත් පින් රැස් කරගන්නවා මේ ධර්ම දානේ දීලා. ඉතින් ඒ නිසා මේ ඇත්ත බොහෝ පින් රැස් කරගන්නවා මේ ධර්මයේ අන් අයට අහන්න සලස්වලා. දැන් අද අපිට අහන්න තියෙන්නේ මේ ඉරිසියාව නිසා වෙන හානිය ගැන. මේ ඉරිසියාව කියන එක හරියට මිනිස්සුන්ට තියෙනවා. ඉරිසියාව නිසා ගොඩාක් අය සතර අපාය යනවා. ඉරිසියාව කියන එක ලේත් එක කවලන් වෙලා තියෙන්නේ. හිතාගන්න බැරි විදිහට මේ මිනිස්සු පෙළෙනවා ඉරිසියාවෙන්. සමහර වෙලාවට දරුවෝ දෙමව්පියන් ඉරිසියා කරනවා. සමහර තැන්වල දෙමව්පියෝ දරුවන් ඉරිසියා කරනවා. සහෝදරයෝ සහෝදරයන් ඉරිසියා කරනවා. අපෝ ඒවනම් ගොඩාක් අපිට මොන ගිහිලා තියෙනවා. ඉරිසියාව කෙලවරක් නෑ. මේ මිනිස්සු කැහැට ගහලා තියෙන්නේ මේ මිනිස්සුන්ගේ මේ මෝනක හිනාවක්වත් නැති ඉරිසියාව නිසා. එච්චර ඉරිසියයි. දැන් සාමාන්‍යයෙන් මේ බනහන් දෙන අය තුලත් තියෙන ඉරිසියාව. කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් තව කෙනෙක්ගේ වැඩිපුර කතා කළොත් ඉරිසියයි. පින්කමකදී තව කෙනෙක් එක වැඩිපුර මේ පින්කමට වගකීම් පැවරුවොත් ඉරිසියයි. ඊළඟට කෙනෙක්ගේ නම නිතර කියවුනොත් ඉරිසියයි. මේක නම් හිතා ගන්න බෑ. ඉරිසියාව ගමක මිනිස්සෙක් දිනු වෙනවාට ඉරිසියයි. ඒ ඉගෙන ගන්නවාට ඉරිසියයි. අපි නම් හරියට ඉරිසියාවෙන් අපි මුල් කාලේ හරියට බැට කෑවා. මිනිසුන්ගේ ඉරිසියාව නිසා අපි බැට කෑවා. දැන් අපි සමහර වෙලාවට මට මතක සිද්ධි මේවා කියවනකොට ඒවා මතක් වුණේ. ඉස්සර අපි ගම්වල ගෙවල් වල ඉද්දී සමහරට අපිට එන ලියුමක්වත් ලැබෙන්නේ නෑ. ගොඩාක් පරක් වෙලා ලියුම් ලැබෙන්නේ. ඒ ලියුම ලැබුණාට පස්සේ මාසයක් විතර තියාගෙන ඉඳලා ඉස්සර ලියුම් ගෙදෙට්ට ගෙනත් දෙන්නේ නැහැ. ඒ කොයි හරි තියලා යනවා කඩේක හරි කොයි හරි. ඊට පස්සේ ඉතින් කලාතුරකින් ඉතින් ලියුමක් ලැබෙන්නේ. හරියට ලියුම් හංගනවා, ලියුම් ඉරනවා, ඒව ඉස්සර තිබ්බා. මම ඒ වගේ ඒවට මුහුණ දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ නමුත් ඒ ඔක්කොම වෙන මිනිස්සුන්ගේ නොදන්නාකම. ඉරිසියාව පාපයක්, බලවත් පාපයක් කියලා නොදන්නාකම. ඉරිසියාව නිසා උපදිනවා නීච කුලවල. මනුස්ස ලෝකෙ ඉපදුණා කිසි ප්‍රභාවක් නැහැ, බබලෙන්නේ නැහැ. එයා සමාජයේ බබලෙන චරිතයක් වෙන්නේ. සමාජයේ නින්දා ලබන චරිතයක් වෙනවා, දුප්පත් චරිතයක් වෙනවා, නොලැබෙන චරිතයක් වෙනවා, දුර්වර්ණ චරිතයක් වෙනවා, කැත චරිතයක් වෙනවා. ස්ත්‍රියන්නම් නීච උපතක් ලබනවා, බීපු මිනිහෙක් බඳින්න ලැබෙනවා. ඊට පස්සේ දඩබ්බරේගේ මේ දඩාවත යන දරුවන් හම්බ වෙනවා. ඉතින් මේ වගේ නීච කර්ම විපාක එනවා ඉරිසියාවෙන්. අම්මෝ, ඉරිසියාව කියන එකක් නම් අපේ සතුරෙකුටවත් ඇති වෙන්න එපා. සත්මුතු පරම්පරාවකටවත් ඉරිසියාව නම් ඇති වෙන්න එපා. එච්චර භයානකයි මේ ඉරිසියාව. ඉතින් පින්වත්නි, මේ සිද්ධිය මෙහෙමයි. එක මේ මිනිස්සෙකුට හිටියා මේ එක මිනිස්සෙකුට හිටියා බිරිඳවරු දෙදෙනෙක්. ඒ බිරිඳවරු දෙදෙනාගෙන් එක්කෙනෙක්ගේ නම තිස්සා, අනිත් එක්කෙනාගේ නම මන්තා. දැන් මේ පේතවත්ව පේතවත්වයේ දෙවෙනි වර්ගයේ තුන්වෙනි පේතවත්ව අපි මේ කතා කරන්නේ. ඒ තිස්සා මන්තා කියලා. ඉතින් මේකෙන් තිස්සා හරි ගුණවත් කෙනෙක්. ඒ වගේම හරි සද්ධාවන්තයි. හරි කාරුණිකයි. ඇත්තටම අම්මා කෙනෙක්. මේ මන්තා හරි ඍෂියාකාරයි. හරි අඳුරු චරිතයක්. හැම වෙලාවෙම තුටුපුටු ගාපු ගමම්මයි. මූණ එල්ලගත්ත ගමම්මයි. මේ රවණ ඇසින්මයි වාසය කරන්නේ. ඉතින් ඔහොම ඉඳලා ඉතින් මේ මන්තා එක ගෙදර එක ස්වාමියාගේ බිරිඳවරු දෙන්නයිනේ. අම්මෝ, එක එක්කෙනෙක් ඉරිසියක් කරයි කියනකොට හිතන්නකො අනිත් එක්කෙනා කොච්චර දුක් විඳීද කියලා. හොඳටම දුක් විඳා තිස්සා. ඉතින් ඒ වුණාට තිස්සා ඉවසාගෙන හිටියා. කවදාවත් වචනයක් කිව්වේ නෑ. මිනිසුන්ගේ ස්වභාවය මේක කියලා. ඈ ඉවසන්න තව තව ස්වාමියාට ආදරේ වැඩි වුණා. මෙයා මේ පටලැවෙන්න අංකරේට යන්නේ නැහැ කියලා. ඊට පස්සේ කොහොම හරි පස්සේ කාලේ බලවත් අසනීපයක් හැදිලා අර මන්තා මැරුණා. කාලයක් ගියාට පස්සේ දැන් ඒ කාලේ මැරුණට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශාසනය නිතරම ගෙහිපෙහි වාසය කරපු අය ওই දාන එහෙම දීලා තියෙනවා. එහෙම නැත්නම් මිනිස්සු එහෙම දාන දෙන්නේ නැහැ. හද්දුගේ දාන, තුන් මාසේ දාන ওই කතා නැහැ. මැරුණට පස්සේ ගිහිල්ලා වළී දැම්ම ආන්දන වැළපුණා එතන ඉවරයි. ඊට පස්සේ මේ තිස්සා මේ දවසක් මේ නාන තැන ළිදී නනා ඉන්නකොට ටිකක් හවස් කාලේ ගොම්මන් වීගෙන යන කාලේ මේ ඒකයෝග සමහරවට ස්ත්‍රීන්ට ගොම්මන් වෙන වෙලාවේ නාන්නපා කියන්නේ සමහර බැල්ම වැටෙන නිසා වෙන්නදී මේකේ තියෙනවා මේ ගොම්මන් වීගෙන යන වෙලාවේ පඳුරක් අස්සේ මතු වුණානේ අර මල පෙරේදී අර මැරිච්ච අන්තා ඊට පස්සේ පෙනී හිටියා. ඒ ඕන දැන් අද කාලේ කෙල්ලෙක් නනා ඉන්න වෙලාවක පඳුරකින් යක්ෂණියක් මේ කකරි පිරිසිම් මත වුණොත් අනිවාර්යෙන් කතා දෙකක් නැහැ නානේ කලින්දට වැටෙනවාමයි. මේකෙදින් උනේ ලින්දට වැටුන්නේ නැහැ. එකපාරම ඇහුවා උඹ කවුද? මං ඒකයි කිව්වේ ඉස්සර මිනිසුන්ට හරි නිර්වීස බවක් තිබ්බා. මේ ඉස්සර මිනිසුන් කලු කුමාර දෝෂ නැහැ, තනිකන් දෝෂ නැහැ. ඇයි හිත නිර්භයයි? අභීතයි. හරි එලිදරයි. ඉතින් ඒක මේ කෙල්ලේ කොහොමදත් ඉතින් ඉවසුවානේ ඉවසපු කෙල්ල කොහොමනත් එලිදරයි. මෙයාලට දරුවෙකුත් තියෙනවා බුස කියලා. ඊට පස්සේ කෙලියම ප්‍රේතයාගෙන් ඇහුවා ප්‍රේතිකෙන් උඹගේ ඇඟේ නූල් පොටක් නැහැ. හරිම විරූපී කෙට්ටුයි. නහරවැල් පෑදෙලා තියෙන්නේ. ඉල ඇට ඉලිප්පිලා තියෙනවා. කෙට්ටු සිරුරක්කින් මෙතන ඉන්න ඔබ කවුද? ඊට පස්සේ කියනවා ඒ කාලේ මගේ නම මන්තා. උඹට කිව්වේ තිස්සා කියලා. අපි දෙන්නම එකම ස්වාමියාගේ බිරිඳ වෙලා හිටියා මතක නැද්ද? අනේ මං පව් කරගත්ත නිසා පෙරේත ලෝකෙට එන්න සිද්ධ වුණා. දැන් සාමාන්‍යයෙන් ওই පරණ කෝන්තර තියාගෙන මම තොපි නැති කරනවා, මම තොපි විනාශ කරනවා කියන්නේ මල පෙරේතියෝ. ඒක සාමාන්‍යයෙන් යක්ෂ ගතියත් එක්ක මිශ්‍ර වෙලා තියෙන්නේ. පින් ගන්න පුළුවන් අය මම උඹලාව විනාශ කරනවා, මම තොපි නැති කරනවා, මම තොපෙන් පලි ගන්නවා. ඔය වගේ කතා මේ එකකවත් නැහැ මේ ප්‍රේතවත්තුයි. මේ ඔක්කොම නිරේ යන්න හිටපු අය මේ ඒකෙන් සැපවත් වෙලා දිව්‍ය ලෝකෙ උපදිලා තියෙනවා. මේ ප්‍රේතියෝ ඒ අයගේ වචන මාලාවේ නැහැ. මම තොපින් පලි ගන්නවා, උඹලා මම නැති කරනවා, තොපි මට කරපු දේවල් ඒව නැහැ. ඒකට ඒකෙන් තේරෙනවා ඒ වගේ සිතිවිලි එන්නේ පින් ගන්නවත් බැරි ප්‍රේතයන්ට. ඉතින් ඒ අයට ඉතින් මේ බෝතලේ පිහිට තමයි මොකෙක් හරි කල්තණ්ඩියෙක් බෝතලේ කර දාලා කොහෙට හරි ඉහින් දානවා. අප්‍රමාණ දුකටපත් වෙනවා. මේක අතිශයින් භයානකයි මේ ප්‍රේත ලෝකේ. ඊට පස්සේ කියනවා දැන් හොඳටම තේරිලා දැන් කියනවා මං උඹට වැරදි කළා, මං ඒකයි ප්‍රේත ලෝකේ ඉපදුනේ. මං කියන්නේ ප්‍රේතයන්ගේ ධර්මතාවයක් විදිහට තමන්ගේ වැරද්දම ප්‍රකට වෙනවා. උඹ නිසා මං ප්‍රේතෙක් වුණා කියලා මේ එක කතාවකම නැහැ. හැම වෙලාවම තමන්ගේ වැරද්දම කියනවා. ඊට පස්සේ කියනවා කින්නු කායේන වාචාය මනසා දුක්ඛතං කතා. උඹ මොනවද කයින් වචනින් කරපු වැරදි? කිස්ස කම්ම විපාකේන පේත ලෝකමිතෝ ගතා. පෙරේත ලෝකයකට යන්න තරම් උඹගෙන් වුණ පව් මොනවද? ඒකට දැන් බලන්න අද කාලේ අච්චර දුක් විඳපු මේ ඉරිසියාවෙන් බැටකාපු කෙල්ලෙක් තමන්ට ඉරිසියාකාරකම් කරපු එකී මැරිලා ගිහිල්ලා පෙරේතෙක් වුණාට පස්සේ ඇසිද තෝ මට දුන්න වද ටිකට කියලා කිව්වේ නෑනේ. මං අර කිව්වේ එක අම්මා කෙනෙන් අර මැරිච්ච තාත්තා පෙරේතෙක් වෙලා ඇඟට ඇවිල්ලා මට දානයක් දියන් කියනකොට කිව්වානේ උඹ ඉන්න කාලේ මගේ දතක් ගැලවෙන්න ගැහුවා තොට මං දෙන්නේ නෑ දානේ කියලා. දැන් මේ ලෝකයි මේ ලෝකයි කොච්චර අද ලෝකේ මේ ලෝකේ කොච්චර වෙනස්ද? ඒ කියන්නේ දුකටපත් වෙච්ච ප්‍රේතෙක් ගැනවත් කරුණාව උපදින්නේ අද කාලේ මිනිසුන්ට. පුදුම අභාග්‍යය. ඉතින් මේ වාගේ යුගයක අපේ ලොකු ස්වාමීන් වහන්සේ තනියෙන් මේ ධර්මයේ ඉස්මතු කරලා මේ මිනිසුන්ට ಗುಣධර්ම කියලා දෙන එක නම් ආශ්චර්යයි, අද්භූතයි. ඉන්න දිශාවට වඳින්න ඕන පින්වත්නි. උන්වහන්සේ තනියෙන් මිනිසුන්ගේ බැටකකා, මේ ප්‍රශ්නවලින් බැටකකා, ඉරිසියාවෙන් බැටකකා මිනිසුන්ගේ එක එක ආයතනවල ඉරිසියාවෙන් බැටකකා, සමාජතර තමන් ළඟ මහාන වෙච්ච උන්වහන්සේලාගේ ඉරිසියාවෙන් බැටකකා කොච්චර දුකක් විඳගෙනද මේ ධර්මයේ පරිවර්තනය කළා මිනිසුන්ට අදටත් ගුණධර්ම ගැන කියලා දෙන්නේ. අපිට උනත් නිතර ධර්ම දේශනා කරනට අවවාද දෙන්නේ අනේ ආයස්මතුනි මේ ඉන්න මිනිසුන්ට ගුණ ධර්ම කියලා දෙන්න, තීම්පව ගැන කියලා දෙන්න, මේ මිනිස්සු සතර අපායේ වැටෙන එකෙන් කොහොම හරි බේරගන්න. එච්චර අනුකම්පාවයි මිනිසු ගැන. ඉතින් ඒ නිසා අද ඒ කාලේ මිනිසුන්ට තිබ්බ හරි කරුණාව මෛත්‍රිය. අද කාලේ පෙරේතෙක් ආවත් කරුණාව මෛත්‍රිය නෑ. කොයි හරි බෙල්ල මිරිකලා බෝතලයකට දාලා කොයි හරි ගිහිල්ලා දාලා අනේ දැන් නම් හරි අර දෝෂ ඉවරයි කියලා සතුටු වෙන්න තමයි මිනිස්සු ආසාව. ඉතින් අහනවා දැන් බලන්න මේ තිස්සා කිසිම නෑනේ මේ වෙලාවෙවත් උඹට මං මට කරපු දේ උඹට හම්බ වුණා නේද කියලාවත් නෑනේ වචනය. කියනවා මේ උඹට ඇයි එහෙම වුනේ කියලා අහනවා. ඊට පස්සේ කියනවා චණ්ඩීච පරුසා චාසින් ඉස්සුති මච්චරි සටා. ඔන්න එයාගේ තියෙන පෞකාරකම් ටික කියනවා. මං හරි නපුරුයි. පරුස වචන කියනවා. ඉරිසියා කළා. මා ඊළඟට මසුරු කමෙන් හිටියා. කෛරාටික වෙලා හිටියා. මං ඒ කාලේ නපුරු වචන කතා කරලා තමයි පෙරේත ලෝකෙ ඉපදුනේ. නපුරු වචන කතා කිරීම ඉරිසියාව කෛරාටිකකම වෙට්ට පිත්තලකම තමයි හේතු වෙලා තියෙන්නේ පෙරේත ලෝකෙ උපදින්න. සම්බං අහම්පි ජානාමි යථාතුවං චන්දිකාහෝ. අනේ මට නම් මතකයි තමයි ඉතින් ඔබ හරියට ඉතින් මේ චන්දියෙක් වගේ තමයි හිටියේ. අඤ්ඤංච කෝතම් පුච්ඡාමි කේනාසේ පංසු කුණ්ඩිතා කියනවා මම. ඒක මට හිතාගන්න පුළුවන් ඔබ හිටපු විදිහෙන් ඔහොම යන්න ඇති කියලා. ඒ වෙනුවට මට තියෙන ප්‍රශ්නයක් තමයි ඔබගේ මුළු ඇඟේම පස් තැවරිලානේ. මුළු ඇඟේම පස් තැවරිලා. දැන් සමහර වෙලාවට මම දවසක් වාහනේ යද්දී දැක්කා මට ඒක අදටත් හිතාගන්න බෑ ඒක ප්‍රේත ලෝකයකද ඇත්ත මනස ලෝකයක්ද මම දැක්කේ කියලා. මම දවසක් වාහනේ යනකොට මම දැක්කා පාරයිනේ මේ දූවිලි. ඔය හිතන්නකෝ පාරක් හදන තැනක වැස්සකුත් නැත්තම් කොච්චර දූවිලි එකතු වෙනවද කියලා. ඒ වාගේ දූවිලි එකතු කරලා අඩි 3-4ක වාගේ දූවිලි ගොඩක් එකතු කළා. දූවිලිම තමයි ඒවා. ඊට පස්සේ ඒ දූවිලි ටික මැදි කරලා ඒක ඇස්සේ මිනිස්සෙක් ඉඳලා ඇඟට දූවිලි දාගන්නවා මම දැක්කා වාහනේ කියනකොට පාරයිනේ. ඒතර මට ඒක හිතාගන්න බෑ ඒක ඇත්තම මනුස්ස ලෝකයකද්ද මොකක් හරි ප්‍රේත ලෝකයක්ද කියලා. එහෙම එකක් මම දැක්කා. සමහරකට වෙන්න පුළුවන්. අපිට තේරෙන්නේ නැහැ අපි අපිට ඒ වගේ ලොකු තේරුමක් නැහැ. ඒතර ඊළඟ තමයි මේ ප්‍රේත ලෝකේ විස්තර කියනකොට සමහර වෙලාවට සමහර මිනිස්සුන්ට හිතේ මං ඒව දිවසින් දැකලා මේ හොඳට ඔය හාන්දර බලලා කියන්නේ කියලා එහෙම එකක් නෙවෙයි. මේ තියෙනේම කියන්නේ. අපි ඒ අපි ඇහෙන් දැකලා එහෙම මොකුත් නැහැ. මම ඔය විශ්ද්ධියච්චුවේ මටත් ඔබ තේරුම් බේරුම් කරගන්න බෑ කියලා. එතකොට ඒ වගේ අපි මේ දේශනාවේ තියෙන නිසා මිනිස්සු තින් ලාමකයි. මිනිස්සු ඊට පස්සේ ගෙවල් වල තියෙන සියලු පෙරේත ප්‍රශ්න ටික අපිට ගෙනල්ලා අපි ඔළුව කනවා ඊට පස්සේ මිනිස්සු. ඒ නිසා මේ තියෙන ඔළුවල් සුද්ධ කරගන්න. තමන්ගේ ප්‍රශ්න ධර්මයෙන් විසඳගන්න. ඒ කියන්නේ අපි පිටිපස්සේ හඹාගෙන ඉන්නේ නැතුව මේ ප්‍රශ්න බනහලා විසඳගන්න. අපි දන්න දෙයක් තිබුණොත් ගුරු මුස්ටික් නැතුව සංගවා ගන්නෙ නැතුව වෙන විකල්ප නැතුව තියෙන හැම දෙයක්ම කියනවා. මේ බණ ටික හරියට අහගෙන ගියොත් එහෙම මේ ප්‍රශ්න වලට කොයින් හරි විසඳුමක් ඔබට එනවා මේ ධර්මයෙන්. ඉතින් කියනවා ඔබගේ ඇඟ හැමතැනම දූවිලි පැවරිලානේ. ඇයි උඹට එහෙම වුනේ? ඔන ප්‍රේතයන්ගේ ලෝකවල ස්වභාවය. ඊට පස්සේ කියනවා මං කරපු පාපය. මොකද්ද මං කරපු පාපේ? ඔයා හොඳට දවසක් නාලා හිටියා. ලස්සනට ඇඳගෙන හිටියා. එතකොට මං කළෙත් ඔබටත් වඩා ලස්සනට තව තවත් අලංකාර වෙච්ච එක. ඒතර ඔයා ලස්සනට නාලා දැන් කිද දෙවින්ද ඇවුරු දෙන්නයිනේ. ඔයා ලස්සනට නාලා කියලා ඉන්නකොට මම කළේ ඊටත් වැඩිය ලස්සන වුණා. මොකද මිනිහාගේ හිත ගන්නද? එතකොට මං බලාගෙන හිටියා. ඔබ ස්වාමියත් එක්ක කතා බස් කළා. එතකොට මං තුල ඇති වුණේ පුදුමාකාර ඊර්ෂ්‍යාවක්. මට ක්‍රෝධය ඇති වුණා. මේ දැන් අර ලස්සන නාලා හිටියේ එයාට වැඩිය මන්තා සැරසුණා. නමුත් මනුස්සයාට හිත ගියේ අර තිස්සා ගැන. තිස්සාට තමයි ආදරෙන් ඇවිල්ලා කතා කළේ. මෙයාට හොද්දට තරහයි අනිත් එක්කෙනාට. ඒකර බලන්න කොච්චර ලස්සන වුණත් ඉරිසියා නැති කෙනා තමයි. ආභරණ පැළඳගෙන හිටියේ නැතත් සාමාන්‍ය ඇඳුමක් කෙළුමක් ඇඳගෙන හිටියත් ඉරිසියා නැති එක්කෙනා ලස්සනයි. ආකර්ෂණයි. එයාත් එක්ක කතා කරන්න හිතෙනවා. රන් රිදී මුතුමැණික් පළඳාගෙන හිටියත් ඉරිසියාවෙන් පුපුරන චරිත ෆොටෝ වලට කොච්චර ලස්සන වුණත් වීඩියෝ වලට කොච්චර ලස්සන වුණා කොච්චර ලස්සනට සැරසිලා හිටියත් ආකර්ෂණීය ඇති වෙන්නේ නැහැ. ගුණෙත් එක සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මොකද වුනේ? ආරයට තරහා ඇවිල්ලා එළියට ගිහිල්ලා පස් අහුරක් අරන් ඇවිල්ලා අර නාල හිටපු තිස්සාට මේ පස් ටිකින් ගැහුවනේ. ඉරිෂියාව පුදුමේ කියන්නේ රණ්ඩු වෙන්නේ නැතුන් හිටියනේ මේ තිස්සා. පුදුම කෙනෙක්. බිම් බලාගෙන හිටියා. කියනවා මතක දහනවා මං එහෙම උඹට කළා. මේ බලාපන් දැන් මං පෙරේත ලෝකෙ ඉපදිලා මුළු ඇඟීම පස් කියනවා. ඊට පස්සේ කියනවා තිස්සා කියනවා ඔය කියන හැම දෙයක්ම මට මතකයි. ඒ කාලේ පස් වලින් දමල ගැහුවා තමයි. මං දැන් අහන්නේ වෙනින්ද. ඊට පස්සේ මේ එක තැනකවත් ඇසිද උඹට? ඒ වනේ. මේ තිස්සා අමුතුම චරිතයක්. මේ තිස්සා ගුණවත් චරිතයක්. මේ තිස්සා බුදුරජාණන්ගේ ශ්‍රාවිකාවක්. මේන්න මේ වගේ වෙන්න ඕන. මේන්න මේ වගේ වෙන්න ඕන. නෑන් ධම්මලා ඉරිසියා කළා යේලියන්ට ගරහද්දි එහෙම සෙට් එකක් වෙනවම ඉන්නවා. ඒ යේලි ඉවසාගෙන ඉන්නවන. සමහර යේල්ලා ඉන්නවා නෑන් ධම්මලා පේන්න බෑ. ඒතර යේල්ලාගෙන් කෙනෙකුකම් එද්දි නෑන් ධම්මලා ඉවසාගෙන ඉන්නවන. තමන්ගේ අම්මත් එක්ක පුතා කතා කරනවාට බැඳපු ගෑණි විරුද්ධයි. ඉරිෂියයි. අයියා කැමති නැහැ අම්මත් එක්කව කතා කරන්නට කැමති නැහැ ඉරිෂ්‍යාව. පිරිමියා ඉවසාගෙන ඉන්න ඕන. ඉතින් මේ වගේ එකිනෙකාගේ ඉරිෂ්‍යාකම් ඉදිරියේ ඉවසන එක, නිහඬව ඉන්න එක අවසානයේ ඒ අයගෙන්ම තමයි පිහිට ඉල්ල ගන්නත් එන්න වෙන්නේ. දැන් මේ බලන්න. ඊවසේ තිස්සහන මන් දැන් අහන්නේ වෙනින් එක. ඔය මුළු ඇඟේම කහ කහ ඉන්නේ ඇයි? ඒතකොට බලන්න මම අර ඉස්සල කිව්ව ප්‍රීතිය කහ කහ ඉන්නවා කියලා. ඊට පස්සේ මේ තිස්සා කොච්චර ඉරිසියාකම් වලට භාජනය වුණාද කියනවා නම් මේ බලන්න වෙලා තියෙන දේ අපි දෙන්නව බෙහෙත් හොයන්න වනාන්තරයට ගියා. ඉතින් ඔබ බෙහෙත් අරගෙන ආවා. මං අරගෙන ආවේ කහමිලියක්. මං කහමිලි අරන් ඇවිල්ලා ඔයා නිදාගන්න ඇඳේ විහිරවල දැම්මා. ඉතින් ඔයා දන්නේ නැතුන් ගිහිල්ලා නිදාගත්තා. ඊට පස්සේ නිදාගත්තට පස්සේ ඇඟ කහන්න ගත්තා. දැක් මං ඒ කරපු කර්මය මං ප්‍රේත ලෝකේ ඉපදුන මොහොතේ ඉඳලා ඇඟ කහ කහ ඉන්නේ කිව්වා. අන්න ඇයිද කරන දේ තමන් දෙනවා. මේ හැම දෙයක්ම ඉවසුවා. තිස්සා. ඉරිසියාව සහ ඉවසීම කියන එක පැහැදිලිවම රේඛාවකින් වෙන් වෙලා පේන කතාවක් නේ. මන්තා ප්‍රේතවත්ව එහෙම කරද්දී උඹ කියන්නේ නැතුන් ඉවසවානේ. අද කාලේ නම් දේවාල කීයකට ගිහිලා පොල් ගහයිද, පඳුරු කීයක් ගැට ගහයිද, හුණුවන් කොච්චර යටකරයිද, විවාසවිස කොච්චර කණ්ඩ දෙයි දෙක gedere ඉඳලා ඉවසවානේ. මෙන්න ඉවසීම මේ අය නිවන් දකින්න පින්වත්නි. මෙහෙම ඉවසීම කහමිලිය දාලා ඇඳට ඒ වගේ ඉරිෂ්‍යාවේ තියෙන නපුරුකම බලන්න. ඊට පස්සේ කියනවා ඔව් ඕක නම් මට මතකයි තමයි ඔහොම වෙච්ච දෙයක්. මං ඒ කාලේ කහමිලිය මට ඒ කාලේ කහමිලිය දාලා තිබ්බ තමයි ඇඳේ. මං අහන්නේ වෙන එකක්. ඔබ ඔය නිර්වස්ත්‍රයෙන් ඉන්නේ ඇයි? ඊට පස්සේ කිව්වා මේ දවසක් යාළු ඔක්කොම එකතු වුණා. නෑදෑයොත් එකතු වුණා. ඒකට මගේ ස්වාමියාත් එක්ක යන්න කියලා ආරාධනා ලැබුණේ ඔබට. ඕන ලොකු මඟුල් ගෙදරක් තිබිලා. මේ මඟුල් ගෙදර යන්න ආරාධනා ලැබිලා තියෙන්නේ 36ට එයාගේ මහත්තයට. මේ මන්තා ගැන කියලා නෑ. ඊට පස්සේ මේ ආට තරහට මොකද ඇයි එයාගෙන් නම් යන්නේ නැහැ නේ. එයා කළා තියෙන්නේ අර තිස්සා මඟුල් ගෙදරට අඳින ඇඳුම් ටික මේ හොරකම් කරලා ඒ ලස්සන සාරිය අරගෙන මේ අසූචි වලට දාලා. මේ වස්ත්‍රේ හොරකම් කරලා හංගලා අසූචි වලට දාන්නේ හංගලා. ඒ වස්ත්‍ර හංගපු පාපේට නිර්වස්ත්‍රයි. ඔව් ඔය කියන හැම දෙයක්ම මම දන්නවා. ඔබ ඒ කාලේ වස්ත්‍රයක් හොරකම් කළා තමයි. මම දැන් අහන්නේ වෙනින් දෙයක්. ඔයා ওই තරම් අසූචි ගඳ. ගන්ධස්සාරේ බෑ අසූචි ගඳ. ඇයි අහනවා ඔච්චර අසූචි ගඳ? ඔබ සතුව තිබුණ සුවඳ වර්ග මල් මාලාව වටිනා සුවඳ විලව මං වැසිකිලි වලට දැම්මා. ඒක මගේ අතින් සිදු වුණ පවක්. අන්නේ කර්ම විපාකයෙන් තමයි මම මේ තරම් අසූචි ගඳ ගහන්නේ. බලන්න කරපු පාප. ඔයා කියන හැම දෙයක්ම මම දන්නවා. ඔයා ඒ කාලේ පව් කළා තමයි. මම අහන්නේ දැන් වෙනින් දෙයක්. ඔබ ඇයි දුකටපත් වෙලා මේ විදිහට එල්ලගෙන මහා දුකෙන් ඉන්නේ? ඒ ගෙදර තිබුණ ධනෙ අපි දෙන්නටම සමානව ලැබිලා තිබුණා. දම් පින්කම් කරන්න වස්තුව තිබෙද්දී පවා Tamanට පිට පිනිස මම පින්කම් කළේ නැහැ. එන්නේ කර්ම විපාකයෙන් තමයි මම මෙච්චර දුකටපත් වෙලා තියෙන්නේ. පින්වත්නි, තමන්ට පින්කම් කරගන්න පුළුවන්කම තියෙද්දී පින්කම් කරගත්තේ නැති අය ප්‍රේත ලෝකේ ඉපදුනාට පස්සේ දුකම තමයි. පේත්‍රගම් වල හංගනවා හංගනවා, 5000 කොලයක් පේන්න බෑ හංගනවා, 10 කොලයක් පේන්න බෑ හංගනවා, 500 කොලයක් පේන්න බෑ හංගනවා, රුපියල් 50 20 10 කොල තමයි යාගේ පරිහරණය තියෙන්නේ. ලොකු කොලයක් දැක්කොත් හංග ගන්නවා. ඊට පස්සේ හැමදාම නෑ තමයි. නෑ නෑ මෙච්චරයි තියෙන්නේ. ලස්සනට වෙට්ටගමේ තියාගෙන ඉන්නවා. ආ ඊට පස්සේ කාලෙන් කාලට බලනවා කොච්චර තියෙනවා. මේ හොඳට දන්න සිද්ධි මම මේ කියන්නේ. මිනිසුන්ගේ ප්‍රශ්න. එහෙම වෙනම කොම්මැහි පිරිසක් වෙනවම ඉන්නවා. තියෙද්දින් දුක් විඳිනවා. පිනකට දහමකටවත් නැහැ. පිනකට දහමකට කවුරු හරි ආධාරයක් උපකාරයක් ඊළඟන આવොත් අහු වෙන්නේ එක්ක රුපියල් 10ක් එක්ක රුපියල් 20ක්. ඔච්චරයි අහු වෙන්නේ. ඉතින් මේ ඊට පස්සේ Taman හරියට කන්නේත් නැහැ, බොන්නේත් නැහැ. මොකක් හරි මේ ලුණු මිරිසක් අදාගෙන ලුණු ඩිංගක් කීගෙන බත් කනවා. සීල් බත් කනවා. හොඳ රසට මිහිරට කන්නේ නැහැ. මේ ජීවිතේම ලෝභකම නිසා මනුස්ස ප්‍රේත වෙච්ච මිනිස්සු අතරම ප්‍රේත වෙලා ඉන්න පිරිස් ඉන්නවා ඉන්නවා ඉන්නවා හොඳටම දන්නවා. ලෝභකම නිසාම මනුස්ස ලෝකේ ඉපදුනේ තිනකට නම් මනුස්ස ලෝකේ පංචකාමයේ කියන එකක් තියෙනවා. හොඳට කන්න ඕන, හොඳට බොන්න ඕන. ඊළඟට හොඳට බොන්න ඕන කියන්නේ ආහාරක් නෙවෙයි, හොඳට කාලා බීලා ඉන්න ඕන. ඊට පස්සේ හොඳට අඳින්න ඕන, හොඳට යාන වාහන වල අඳින්න යන්න ඕන, ගමන බිමනක් යනකොට ත්‍රිවිල් එක වාහනයක යන්න ඕන. ඊට පස්සේ නැති එකේ නම් ඔය මොකක් හරි මේකක් දැම්මට කමක් නැහැ. හැමදාම මිනිස්සු දුක් විඳ විඳම ඉන්නවා. දැන් හොඳට මිනිස්සෙක් පොඩ්ඩක් සැනසෙල්ලෙන් ඉන්න පෑය. ගමන බිමනක් ගියොත් හොඳට කෑම ටිකක් කාලා, හොඳ දැනගින් තේ ටිකක් බීලා, වට වන්දනාවේ ගිහිල්ලා, මාසයකට වතාවක් කොයි හරි ගිහිල්ලා එහෙම මිනිස්සු ඉන්න බෑ. මේක නෑ ගෙදෙට්ටම වෙලා ලිබ් බොක්කේම ඊළඟට මකුළු දැල් ඇඟිත් බඳිනවා. එච්චර එක තැන ඇඳුමක් ඇඳුමක් හොදගන්නේ. ඊළඟට සම්පූර්ණයෙන්ම ගෙවල් ගඳයි අතුපතු ගා ගන්නෑ. වල් ගෙදර හිටියා කියලා මිදුලේ වල් ගහක් ගලව ගන්නෑ. ඔය මිනිසුන්ගේ ප්‍රශ්න මම කියන්නේ බොරු නම් බලන්න ඔයාලගේ ගම් වලත් ඇති. ඔයාලගේ ගම් වලත් ඇති. ඉතින් මේ විදිහට මේ මිනිස්සු මැරුණාට පස්සේ කොහේ යයිද? තියෙද්දින් නැත්තම් ප්‍රශ්නයක් නැහැ. නැති ගමඩ කියලා ඉඳ හදා ගන්න පුළුවන්. තියෙද්දින් සමන්ද සම්පත්තිය තියෙද්දින් මුදල් තියෙද්දින් බලය තියෙද්දින් මෙහෙමත් දුක් විඳිනවා කියලා කියන එක නම් අපරාධේ. අවසානයේ මැරිලා ගියට පස්සේ ඒ වස්තුව අනිත් දරුවෝ හෝ මොනුබුරෝ හෝ ඥාතීන් භුක්ති විඳිනවා. සමන්ද මොනවත් නැහැ. ඊට පස්සේ එහෙදින් හූල්ලනවා. අනේ අපේ වස්තුව අනිත් අය භුක්ති විඳිනවා කියලා හූල්ලනවා. එතකොට එයාලගේ අපිටම පිටියක සල්ලි දිනනවා කියලා රුපියල් 5000 කොලයක් ගන්නකොට ප්‍රේතිට පේන්නේ 5000 කොල 100ක් ගන්නවා පේනවා. පුදුම දෙයක්. ඊළඟට රබර් කිරි කෑන් දෙකක් ගෙනියනකොට මේ බැරල් ඒ ප්‍රේතයන්ට පේනවා බැරල් 100ක් ගෙනියනවා. තේදළු එක බරක් ගෙනියනකොට ඒ ප්‍රේතිට පේනවා තේදළු බරවල් 100ක් ගෙනියනවා පේනවා. ඊළඟට පොල් ලොරියක් මේ ගෙනියනකොට ඒ පොල් ඉඩමට ආසාවෙන් මැරිච්ච ප්‍රේතයාට පොල් ලොරි 100ක් ගෙනියනවා පේනවා. ඊට කොට පිච්චෙනවා. මං ඉන්න කාලවත් මෙච්චර ආදායමක් තිබෙන්නේ නැහැ. මං මෙවුන් මේවා ගෙනියනවා. මුන්ට පොඩ්ඩක්වත් මාව මතක නැහැ කියලා හූල්ලා හූල්ලා ඉන්නේ. උණුලේ වැක්කිරෙනවා කියනවා. ඒක දරා ගන්න බැරුව කටෙන් උණුලේ වැටෙනවා. දරා ගන්න බැරුව. ප්‍රේතයන්ද මේ වින්වත්නි ඉරිෂ්‍යාවයි කුම්මැහි කමයි ලෝභ කමයි කුණ කමයි මුල් වෙලා සිද්ධ වෙන දේවල්. මොනවද කරන්නේ? මෙච්චර ඇයි ඔයාලට හිතෙන්න පුළුවන් ආන්දර සැරයිද කියලා? සැරට නෙමෙයි වින්වත්නි, එච්චර පව් මේවා. ඔයාලගේ හිතවල තියෙන මේවා සිත් වෙන්න මේ කියන්නේ. අනේ දෙයනේ මනස ලෝකේ තව කී දොහක්ද බලන්න. හැම පැත්තෙම කරදරනේ. හැම පැත්තෙම කරදර. මිනිස්සු එක එක විදිහට මැරෙනවා. ලෙඩ වලින් මැරෙනවා, වාහන වලට හැප්පිලා මැරෙනවා, ගස්සා වෙලා මැරෙනවා, ඒ මේ හිර ගෙවල් වල ගහගෙන මැරෙනවා, ගම් වල මැරෙනවා, වසවිස කැවිලා මැරෙනවා, ගඟේ මුහුදේ පැනලා මැරෙනවා. මිනිස්සු කී දෙනෙක් මෙරි මෙරි යනවාද? ඉතින් ඒ නිසා පින්වත්නි, මේ මෙච්චර බුද්ධ ශාසනයක් හම්බෙච්ච වෙලාවේ නම් මේ විදිහට ලෝභ කමින් ඉන්න එපා. මිනිස්සු හිතා ඉන්නවා අපිට අනාගතෙත් එපේ, අනාගතෙත් එපේ, අනාගතයක් ගැන පතපතා ඉන්නවා, වර්තමානයේ අත්හරිනවා. සැපෙන් ඉන්න පින්වත්නි, හොඳට කාලා බීලා සන්තෝෂෙන් ඉන්න, දරුවොත් එක්ක එකතු වෙලා ඉන්න, අනිත් අයට උපකාර කරන්න කියනවා. මං ඒ කාලේ ඔයත් පින් කළා, මටත් පින් කරන්න අවස්ථාව තිබ්බා. මගේ ස්වාමියා වෙනසක් කළේ නෑ. අපි දෙන්නටම එක විදියට ගබඩාවේ දොරටු විවෘත කළා තිබ්බේ. අපි දෙන්නටම එක විදියට මොදල් දීලා තිබ්බේ. එක විදියට කන්න බොන්න දීලා තිබ්බේ. ඔයා පින් කළා, මම පින් කළේ නෑ. ඒවා මතක් වෙනකොට මට වාවා ගන්න බෑ කියනවා. අනේ මට අද මොනවත් නෑනි කියලා. යමක් නොදුන්නාද එයයි නොලැබෙන්නේ. යමක් දුන්නාද එයයි ලැබෙන්නේ. ප්‍රේත ලෝකේ. ඊට පස්සේ කියනවා ඒ කාලේ ඔබ මට මෙහෙම කිව්වා. නුඹනම් කරන්නේම පවුමයි. පවු කරලා නම් සුගතිය උපත ලේසියෙන් ලබන්න බෑ. තිස්සා දුකට කියලාම තියෙන එකම එක දෙයයි. තිස්සා නිතර කියලා තියෙන්නේ අනේ ඔයා පවුමයි කරන්නේ අප්පා. ඔයා මේ ඔය පවු කරලා දිව්‍ය ලෝකෙට යන්න හිතන්න එපා කියලා. ඕක තමයි තිස්සාගේ උපරිම ඉවසීමේ වචනේ. ඔබ මාව සැලකුවේ තනිකරම විරුද්ධකාරියක් හැටියට. ඒ වගේම ඔබ මට ඉරිසියා කළා. දැන් ඉතින් පේනවා නේද පව්වල විපාක කොයි වගේද කියලා? දැන්වත් ඔයාට තේරෙනවද? ඔබේ ගෙදර හිටපු 16 16න් ඔබ පැළඳු ආභරණ දැන් ඉතින් පරිහරණය කරන්නේ වෙන උදවියනේ. සැප සම්පත් කියලා කියන්නේ සදාකාලික දේවල් නෙවෙයි. දැන් බලන්න කියනවා ඔයා ඒ කාලේ පළඳපු ආභරණ ඇඳුම් ආයෙත දැන් ගෙදර 16 වඳින්නේ. දැන් ඒ කාලේ කොච්චර වතපතකදා හිටියද? දැන් අන්න 16 වඳින්නේ. දැන් තේරුම් ගන්නකෝ මේ සැප සම්පත් සදාකාලික නැත. ඔයාලගේ ගෙවල් වල අල්ලගෙන හිටියට ඔයාලා මැරෙනාට පස්සේ ඔය ගෙවල් වලට වෙන කවුරු හරි එනවා. දරුවෝ ඔය ගෙවල් විකුණපු දවසට නන්නාදන පිරිසක් ඇවිල්ලා ඔය ගෙවල් වල නවතිනවා. හත්මුතු පරම්පරාවටවත් ඥාතිකමක් නැති අය. ඔයාලා ඉඩම් අල්ලගෙන හිටියට ඔය දරුවෝ ඉඩම් විකුණවුවට පස්සේ හත්මුතු පරම්පරාවට ඥාතිකම් නැති අය ඉඩම් වල අයිතිකාරයෙක් බවට පත් වෙනවා. ආ ඊට පස්සේ ඔයාලා බැල්ම හෙළුවා කියලා ආ පින් දෙන්න කෙනෙක් නැහැ. දැන් බලන්න අවසානයේ ඥාතිත්වයකුත් තියෙන්න වෙනවනේ මේ පිනක් දෙන්න. ප්‍රේත ලෝකෙන් ගොඩේනු බොරු. මේ කරුණාවෙන් මේ කියන්නේ, මෛත්‍රියෙන් මේ කියන්නේ, බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි මේ කියන්නේ. ලෝභ වෙන්න නම් එපා, ඉරිසියා කරන්න එපා, ක්‍රෝධ කරන්න එපා, පින්කම් කරගන්න. යන ලෝකෙට පින්කම් කරන්න. බය වෙන්න එපා. දම්පැන් දුන්නා කියලා පින්කම් කළා, අනිත්‍යයට උදව් උපකාර කළා කියලා හිඟමනේට වැටෙන්නේ නැහැ. නැතර නැති වෙන්නේ නැහැ. මේ ධර්මයේ ආශ්චර්යයක් තියෙනවා. ඔබව සුවපත් වෙනවා. ඊට පස්සේ කියනවා දැන් භූතනං වූ මගේ පුතාගේ තාත්තා කඩපිලේ ඉඳලා ගෙදර එනවා. එතකොට මම ඔබට මොනවා හරි දෙන්නම්. එතකල් මෙතනම මෙතනින් යන්න ඕනේ නැහැ. කියන පොඩ්ඩක් ඉන්න. දැන් අපේ මිනිස්සේ එනවා කියලා. දැන් බලන්න ඒ කාලේ මිනිස්සේ කියන්නේ භූතගේ තාත්තා, පුතාලයි තාත්තා. අනේ මං නිර්වස්ත්‍රයෙන් ඉන්නේ, මට මං විරූපී, කඩු ටික විතරයි, නහරවල් පෑදිලා. ස්ත්‍රීන්ට මේක ලැජ්ජාවට කරුණා. භූතගේ තාත්තාට මාව පෙන්වන්න එපා. දැන් ලැජ්ජයි. එහෙනම් මං මොනවද ඔබට දෙන්නේ? මං යමක් ඔබට දීලා සියලු සම්පත් ලබාගෙන සුවපත් වෙනවා නම් මං මොන වගේ දෙයක්ද කරන්න ඕන? එතකොට කියනවා භික්ෂු සංඝයාගෙන් සංඝයා හැටියට භික්ෂුන් වහන්සේලා 4 නමකුයි, ඒ වගේම පෞද්ගලික වශයෙන් භික්ෂුන් වහන්සේලා 4 නමකුයි කියන භික්ෂූන් 8 නමකට දානේ වළඳවන්න. ඒ පින මට අනුමෝදන් කරන්න. එතකොට මං සුවපත් වේවි. සියලු සැප සම්පත් වලින් සමෘද්ධිමත් වේවි. මෙයාට ඒක දැනෙච්ච දේ ප්‍රේතිට දැනෙනවනේ. ඒකනේ සමහර ප්‍රේතයන්ට සංඝයාට දෙන පින් අනුමෝදන් වෙන්න බෑ. අනුමෝදන් වෙන්න පුළුවන් ඔය සීල් නැත්තන්ද. ඊළඟට දුගී මගී ආචකාදීන්. ඉතින් ඒකයි ආවේශ වෙලා කියන්නේ ඉංගනායත කෑම දීලා මට පින් දෙන්න. ඉතින් ඒ වගේ වෙලාවක නම් ඒවා කරන්න ඕන. මොකද ඒ ප්‍රේත ලෝකෙ ඉපදිච්ච ප්‍රේතයාට තමයි Tamanne පින් ගන්න පුළුවන් ස්වභාවය දැනෙන්නේ. ඒතර මෙයා කිව්වා 4 නමක් සංඝයා වදම්මන්න, 4 නමක් පෞද්ගලික වදම්මන්න, 8 නමකට දාන දෙන්න. හොඳ වෙලාවට සංඝයා වැඩ හිටපු නිසා හොඳයි. අනිතක මෑට කරුණාව තියෙන නිසා හොඳයි. 30ට ඊට පස්සේ ඇය හොඳයි කියලා පිළිතුරු දුන්නා. විෂ්ණුන් වහන්සේ 8 නමකට දන් වැළඳෙව්වා. සිවුරු පිරිකර පූජා කළා. ඒ පින ඇයට අනුමෝදන් කළා. ඒ පින් දීපු සැනින්ම පුණ්‍ය විපාකේ පහළ වුණා. භෝජන වස්ත්‍ර පෙන් ආදී සැප සම්පත් පහළ වුණා. මේක තමයි දානේ ඵලය. එතකොට ඇගේ සිරුර පිරිසුදු වුණා. පවිත්‍ර වස්ත්‍ර වලින් සැරසුණා. ඒ වස්ත්‍ර කසීසළු වලටත් වඩා උතුම්. විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසුණේ තැනැත්තිය තම බිරිඳක්ව සිටි තිස්සා සම බිරිඳක්ව සිටි තිස්සාවේ තෙලමුණා. ඊට පස්සේ දැන් තිස්සා ළඟට ආවා. ඇවිල්ලා කියනවා ඒ තිස්සා ළඟට එනකොට දේවතාවියක් වගේ. බලන්න අර තමන්ම නපුරුකම් කරපු කෙනාම මෛත්‍රී සිතින් පින් දෙනකොට ඒ පින කොච්චර ලැබුණාද කියලා. පින්වත් දේවදුව ඔබ සුන්දර රූපයෙන් බැබලෙනවා. ඕෂධී තාරකාවක් වගේ, ඉරබට කරුවක් වගේ. කොහොමද මෙච්චර ලස්සන වෙලා? මොන පිනකින්ද සිතට ප්‍රියෝපදන සම්පත් ලැබුණේ? මානුභාව දේවදුව මිනිස් ලෝකේ ඉන්න කාලේ මොකද්ද කරපු පින? දැන් ඇත්තටම තිස්සා හිතුවේ මේ දිව්‍යාංගනාවක්ම කියලා. ඊට පස්සේ ඒ කාලේ මගේ නම මන්තා, ඔයාට කිව්වේ තිස්සා. අපි එක ගෙදර හිටියේ. අනේ මම පව් කරගත්තු නිසා පෙරේත ලෝකී ඉපදුනා. ඒත් ඔබ දීපු දාණය නිසා මට දැන් කිසි බයක් නෑ. මම සතුටින් ඉන්නේ නංගියේ. ජීවිතේට නංගියේ කියලා නෑ. දැන් කියන නංගියේ මං හරි සතුටින් ඉන්නේ. ඔයාලා හැමෝම නෑදෑයිනොත් සමග බොහෝ කලක් ජීවත් වෙත්තා. දැන් බලන්න පින් දීපු ගමන් සම්පූර්ණයෙන් මෛත්‍රී සිත පැතිරිලා ගිය හැටි. සුන්දර තැනැත්තිය මුල් සහිතව මසුරු මල දුරු කරන්න ඕන. මේ ජීවිතේදීම ධර්මයේ හැසිරෙන්නත් ඕන. දැන් දන් දෙන්නත් ඕන. එතකොට ශෝක නැති, දුක් රජස් නැති තැන වූ, ඊතු මනාපට ජීවත් වෙන්න පුළුවන් තැන වූ, නින්දා රහිත වූ, දෙව්ලොවට යන්න පුළුවනි. පින් කරන අයට ධර්මයේ හැසිරෙන මසුරු මල නැති අයට දිව්‍ය ලෝකේ යන්න පුළුවන් කියලා. දැන් බලන්න. එතකොට දැන් බලන්නේ මේ මියගේ ඥාතින්ට පින් දුන්නා කියලා අහපතක් වුණේ නෑනේ. ඒ ඥාතින්ගේ කරුණාව මේ ඇත්තන් ලැබුණා. මේ ඇත්තන්ගේ දියුණු සිද්ධ වුණා. ඉතින් සමහර අපෙන් අහනවා මියගේ ඥාතින්ට පින් දෙන්න හොඳ නැද්ද? ඒක දැන් මන් මීට කලිනුත් මතක් කළා. ඒ තමයි දැන් උදේ හවස බුදුන් වඳින්දි තෙරුවන් වඳින්දි නෑදෑයන්ගේ නම් සෙට් එක සීකර කර එහෙම පින් දෙන්න ඕනේ නෑ. නමුත් විශේෂ දානයක් කරද්දී මියගේ ඥාතීන් සිහි කරලා දානෙ දෙන්න ඕන. දැන් මේ ඥාතීන්ගේ කතා ඇහුවා කියලා දැන් ඔයාලා මැරිච්ච අයගේ නංගම් මොනවද, වාසගම් මොනවද, ඒවා හොය හොයා අමුතුවෙන් මේ ලිස්ට් හදා දානෙ දෙන්න එපා. යම් කෙනෙක් තමන්ගේ හීනෙන් පේනවා නම් පින් දෙන්න ඕන කියලා හිතෙනවා නම් විශේෂ දානයකුත් තියෙනවා නම් මියගේ මේ පින් බලාපොරොත්තු වෙන යම් ඥාතීෙක් වේද ඒ සියලු දෙනාට පින් සිදු වේවා කියලා පින් දෙන්න. මේ අමෝසුවේ මේ දෘෂ්ටිවලට වැටෙන්න නම් එපා. ඒ කරුණු කාරණා තේරුම් ගන්න. ඒ වගේම තේරුම් ගන්න මේ පින් අනුමෝදන් කළා කියලා තමාට හානියක් වෙන්නේ නැහැ. පින් අනුමෝදන් කිරීම තමාට හානියක් වෙනවා නම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. දැන් මේ එක විස්තරයකවත් තියනවද කියලා බලන්න. පින් අනුමෝදන් කළා කියලා, ඥාතීන් සීකලා කියලා තමන්ට හානියක් වුණ සිද්ධියක් තියනවද කියලා ඔයාලව මේ අහලා බලන්න. මම මේ කියන කතා දැන් මේ පෙළ ගත්තොත්, ත්‍රිපිටකය ගත්තොත් කතන්දරේ නෑ දහම් කරුණු ටිකනේ තියෙන්නේ. ඒතර කතන්දරේ තියෙන්නේ අටුවාවත් එක්ක. එසකොට මහමෙවුනාවෙන් පොත් වහන්සේ නමක් තියෙනවා මේ දුකසේ විඳින කර්ම විපාක කියලා. මේ දැන් දුකසේ විඳින කර්ම විපාක කියන මේ පොත් වහන්සේ ඔබට ගත්තොත් එහෙනම් මම මේ කියන කතන්දර ඔක්කොම ඔබට මේ පොතෙන් කියවන්න පුළුවන්. ඒ නිසා මේ පොත් වහන්සේත් පුළුවන් නම් ළඟ තියාගෙන මේ බලන්න. මේ හැම සිද්ධියක්ම තියෙනවා. එතකොට පොත් කියවන්න අමාරු අයටයි, ඒ වගේම නැවත සිහි කැඳවීම සහ අර්ථ විග්‍රහ පිණිස තමයි අපි මේ දේශනා වැඩසටහන් කරන්නේ. නමුත් හොයන අයද මේ පොත් වහන්සේලා කියවලා මේ පොත් වහන්සේගේ මේ ප්‍රේතයන්ගේ සියලු කතා, මම ඔබට මේ දේශනා කරන කතා සියල්ල තිබෙනවා පින්වත්නි. ඉතින් ඒ නිසා මේවා තේරුම් ගන්න. ඊළඟට අපි තව ප්‍රේතවත්වයක් බලමු. ඒ ප්‍රේතවත්ව මේ වගේ එකක්. මේ හතරවෙනි ප්‍රේතවත්ව දෙවෙනි වර්ගයේ නන්දසේන කියලා හොඳ හිත හොඳ මිනිසෙක් හිටියා. මේ නන්දසේනට බිරිඳක් හිටියේ නන්දා කියලා. මේ නන්දාගේ නපුරුකම අපෝ, ඒ ගමටම ඒ වගේ ගෑනු කෙනෙක් නම් කටසැර. හරි මිනිස්සු හරි බයයි මේ මිනිහෙත් කතා කරන්නේ නැහැ නන්දත් එක්ක. ඊළඟ කැහැටු වෙච්ච ගෑනු කෙනෙක් මිනිසුන්ට බැනලාම ඉරිසියා කරලා ගෙදර මිනිහයට කට අරින් දෙන්නේ නැහැ වහපන් කියලා පටන් ගන්න මේ නන්දා. ඒක අද කාලේ තැති ඒ වගේ නන්දලා. ඊට පස්සේ මෙයා මැරුණා. මැරිලා මෙයාත් ඉපදුනා ප්‍රේත ලෝකේ. ප්‍රේත ලෝකේ ඉපදිලා ආයෙත් පේන්නම ආවා. දැන් ඔන්න ඒ කාලේ මං කෝ විශේෂ දෙයක් ප්‍රේතය දැක්කා කියලා දිෂ්ටි වෙන්නේ නැහැ, කලන් කෙදලා වැටෙන්නේ නැහැ. ඉතින් අර නන්දසේන ඇහුව නන්දාගෙන් දැන් දන්නේ කවුද මේ කියලා. ඔබ හරි කලුයි. ඊළඟට හරීම විරූපී, පෙනුම නපුරුයි, දකින්න කොට බය හිතෙනවා, ඇස් රතුයි, දත් කලුයි. මං හිතන්නේ ඔබ මනුස්ස ස්ත්‍රියක් නම් වෙන්න බෑ. ඉතින් ඒ කියන්නේ දැන් මනුස්ස ස්ත්‍රියක් වගේ පේනවා මිනිහෙක්, මනුස්සයෙක් නම් වෙන්න බෑ මෙච්චර විරූපී. ඊට පස්සේ කිව්වා අනේ නන්දසේන, මං නන්දා. ඔයාගේ ඉස්සර බිරිඳනේ. අහං නන්දා නන්දසේන භාර්යාතේ පුරේ අහොම්. පාපකම්මං කරිත්වානම් ප්‍රේත ලෝක මිතෝ ගතෝ. අනේ මං පව් කරලා මේ ප්‍රේත ලෝකෙ ඉපදුණා. කින්නු කායේන වාචාය මනසා දුක්ඛතං ගත. කායෙන් වචනේ මනසින් ඔබ මොකද්ද කරපු පව්? ඔබ ඇයි මේ ප්‍රේත ලෝකෙ ඉපදුනේ? චන්දී පරුස වාචාච තයි තාසින් අගහරවා. තාහං දුරුත්තං වත්වාන ප්‍රේත ලෝක මිතෝ ගත. මං ඒ කාලේ හරි නපුරුයි. පරුස වචන කිව්වේ මං ඔයාට කිසිම ගෞරවයක් කළේ නැහැ. ඕන්න මන මිනිහට කිසිම ගෞරවයක් නැහැ. වා වහලෙක් වගේ මිනිසයා. මිනිසයාට කතා කරන්නේ ගොනා බූරුව හරකා කියලා. මිනිසයාට ගෞරවයක් නැහැ. ගෙදරට මිනිස්සු ආපු ගමන් මිනිස්සු මැදත් මිනිහට බයිනවා. ඒ සමහර ගෙවල් වල ඇතුලේ කොච්චර අර්බුද තිබ්බත් මිනිස්සු ආපු ගමන් දෙන්න මේ එහෙම රණ්ඩුව නතර කළා මයි පුතාලගේ තාන්තේ කියලා ගෞරවේ තියෙනවා. ඊළඟට ගෙදර බිත්ති හතරෙන් එහාට ප්‍රශ්නයක් නැහැ. දරුවෝ ඉන්න තැන කතා කරන්න ඕන වචන දන්නවා, මිනිස්සු ඉන්න තැන කතා කරන්න ඕන වචන දන්නවා. දෙන්නගේ බහින් බස් තියෙනවා. නමුත් වැදගත්. මේ ගෑණි වැදගත් නැහැ. මිනිස්සු මැදත් බයිනවා. වහපංකට කියලා. ඉදිරි කියනවා මම මිනිස්සේ බැඳු මිනිහට මං ගරු කළේ නැහැ කියලා. ඒ නපුරු වචන කතා කරලා තමයි මේ පෙරේත ලෝකෙ ඉපදුනේ. ඔන්න කට සැර නිසා. මං කෝ කට නිසා ගොඩක් නැහින්නේ කියලා. හොඳයි මං එහෙනම් ඔබට මේ උතුරු සළුව දෙන්නම්. ඔය වස්ත්‍රය ඇඳගෙන මේ වස්ත්‍රය ඇඳගෙන ඉන්න මං ඔබව ගෙදර එක්කගෙන යන්නම්. එයා හිතුවා මෙයා ගෙන්න යන්න පුළුවන් කියලා මේ වස්ත්‍රය ඇඳගෙන ඉන්න කිව්වා. ඊට පස්සේ කියනවා එතකොට ගෙදර ගියාම ඔබට වස්ත්‍ර ලැබෙනවා, කැම්බින් ලැබෙනවා, දරුවන්ව බලන්න පුළුවන්, ලීලිලාවත් බලන්න පුළුවන්. අම්මේ දරුවෝත් ඉන්නවා, මොනුබුරුත් ඉන්නවා. දරු මොනුබුරුව බලන්න පුළුවන්, ලීලිලා බලන්න පුළුවන්. යම් මාතෙක් විතරේ වයසක ගෑනු කෙනෙන්නේ. ඊට පස්සේ කෝ අනේ මට අනිත් අතට අතින් අතට දෙන ආහාරය කිසිම දෙයක් ගන්න කැප නැහැ. වීදරාගී වූ ගොඩාක් බණ දහම් දන්න සීල සම්පන්න භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒ සීල සම්පන්න භික්ෂුන් වහන්සේලාට දම්පැන් වලින් සන්තර්පණය කරන්න ඒ පින මට අනුමෝදන් කරන්න. එතකොට මං සූපත් වේවි. සියලු සැප සම්පත් වලින් සමෘද්ධිමත් වේවි. කියවනේ දන් දීලා මට පින් දෙන්න. ඔව් හොඳයි කියලා පිළිතුරු දුන්නා. දැන් හොඳට බලන්න මේ ප්‍රේත ලෝකේ මේ එන්න ඔයා අපේ ගෙදර එන්න අපේ ගෙදර ඇවිල්ලා නවතින්නකෝ පෙරල්කෝ එහෙම එන්නේ නැහැ. පින් බලාපොරොත්තුෙන් ඉන්න අය පිනම විතරයි බලාපොරොත්තු වෙන්නේ. ගෙවල් වල පළපදියම් වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊට පස්සේ ගෙවල් වල පළපදියම් වෙලා බලාපොරොත්තු වෙන්නේ පින් ගන්න පුළුවන් අය නෙවෙයි. ඒ වටම උපාදාන වෙලා ඒ වගේම බහිරව වෙලා ඒකෙම ඉන්න මල ප්‍රේත පිරිසක්. ඊට පස්සේ ඔහු හොඳයි කියලා පිළිතුරු දුන්නා. වැළඳිය යුතු දේවල් දම්පැන් පිළියෙල කරලා, සිරු පිළියෙල කරලා, සේනාසන පිළියෙල කරලා මහා දානයක් දුන්නා. ඒ වගේම කුඩ ඔනේ කාලේ පූජා කරලා තිනවා. කුඩයා, සුවඳ වර්ග, මල්, තව විවිධ දේවල්, වීතරාගී වූ ගොඩාක් බණ දහම් දන්න සීල සම්පන්න භික්ෂුන් වහන්සේලාට පූජා කරලා සන්තර්පණය කළා. ඒ පින ඇයට අනුමෝදන් කළා. ඒ පින් දීපු සැනින්ම පුණ්‍ය විපාකේ පහළ වුණා. භෝජන, වස්ත්‍ර, පැන් ආදී සැප සම්පත් පහළ වුණා. මේක තමයි දානේ ඵලය. දුන්න ගමන් ලැබුණා. එතකොට ඇගේ සිරුර පිරිසිදු වුණා. පවිත්‍ර වස්ත්‍ර වලින් සැරසුණා. ඒ වස්ත්‍ර කසී සළු වලටත් වඩා උතුම්. විචිත්‍ර වස්ත්‍රාභරණෙන් සැරසුණු ඒ තැනැත්තිය තමන්ගේ පැරණි ස්වාමියා වෙත එළඹුණා. දැන් දිව්‍යාංගනාවක් වගේ පැරණි ස්වාමියා ළඟට ඇවිල්ලා ඉන්න. දැන් මේ ස්වාමියා රැවටුණා මේ දිව්‍යාංගනාවක් වගේ. අර ඉස්සල්ල වගේ මහානවා මහානුභාව සම්පන්න දෙවිදුව පුදුම විදිහට සැප විඳින්න ඉන්නේ. ඉරබඩු තරුවක් වගේ මොනවද මනස ලෝකේ ඉන්නේ කරපු පින් කියලා. රැවැට්ටුවේ නෑ. ඊරස් පෙරේති රැවැට්ටුවේ අනේ නන්දසේන මන් නන්දා. ඔයාගේ ඉස්තර බිරිඳ මං අතින් පව් කෙරිලා මම මේ යම ලෝකේ පෙරේත ලෝකේ ඉපදුණා. අනේ ඔයා දීපු දාණයෙන් තමයි මං සතුටු වුණේ. අනේ කියනවා චිරං ජීවාහි ගහපති සා සබ්බේහි ඥාති ඔබත් ඥාතින් සියලු දෙනා බොහෝ කාලයක් සුවසේ ජීවත් වේවා. දැන් පින්දුන්න කියලා පිටිපස්සෙන් පෙන්වුවද? ගෙවල් වල එල්ලිලා හිටියද? නෑනේ. ආශිර්වාද කළානේ. සුන්දර තැනැත්තිය මුල් සහිතව මස්රු මල දුරු කරන්න ඕන. මේ ජීවිතේදීම ධර්මයේ හැසිරෙන්න ඕන. දන් දෙන්න ඕන. එතකොට ශෝක නැති, දුක් රජස් නැති තැන වූ, හිත මනාපට ජීවත් වෙන්න පුළුවන් තැන වූ, නින්දා රහිත දිව්‍යලෝ යන්න පුළුවන්. ඒ නිසා මස්රු මල දුරු කරන්න කියලා ඒ කුසල් කරන හැටි ඒ නන්දසේන විස්තර කරනවා. මේ බලන්න මස්රු කම නිසා ප්‍රේත ලෝකයේ විස්තර. ඉස්සර කිව්ව ඉස්සල්ලා කිව්වේ ඉරිසියාව නිසා ප්‍රේත ලෝකයේ ඉපදෙන විස්තර. ඒ නිසා ඉරිසියාව නම් කරන්න එපා. ක්‍රෝධකම් කරන්න එපා. මිනිසුන්ට හානි කරන්න එපා. ඒ වගේම තමයි ලෝභ වෙන්න එපා. මේ කුම්මැහි වෙන්න එපා. ලැබෙන දේවල් එකතු කර ගන්නවා කියන තැනට එන්න එපා. පින්වතුනි ඔයාලා දන්නේ නැති වුණාට රුපියලේ අගේ අඩු වෙනවා කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මේ සමහර වෙලාවට සමහර අය අවුරුදු ගණන් ওই වයසක අය අවුරුදු ගණන් අතර හම්බින මුදල් එකතු කරලා රුපියල් ලක්ෂයක් හමාරක් එකතු කරගෙන ඉන්නවා. තුට එයාලට ඒ කාලයේ රුපියලෙන් 750න් 700න් ගණ දෙනු කරපු මේ මිනිසුන්ට රුපියල් ලක්ෂ එකහමාරක් කියන්නේ එයාලා හිතන්නේ මුළු ලංකාවම මිලදී ගන්න පුළුවන් ඒ සල්ලිවලට කියලා. අද කාලේ ගයක් හදන්න ගියාට පස්සේ ෆවුන්ඩේෂන් එකකට මේක ඉවරයි. ඒ නිසා මේ දවසින් දවස බඩු ගණන් යනවා. ඊළඟට දවසින් දවස මේ ආර්ථිකය වෙනස් වෙවි යනවා. ඒ නිසා දැන් අපි කරන දෙයක් යම් ආයෝජනයකට හෝ එහෙම නැත්නම් පිනක් දාමකට හෝ යොමු කළේ නැත්නම් අනාගතේ අපි හම්බ කරලා ඉතුරු කරන සල්ලි පුංචි සොච්චමක් බවට පත් වෙනවා. අපරාධේ. දැන් 100ක් නමකට දාන දෙන්න පුළුවන් මුදල තව අවුරුදු 10කින් දෙනමකටවත් දෙන්න බැරි මට්ටමට මුදල යගේ අඩු වෙනවා. බඩු ගණන් වැඩි වෙනවා. පරිසරය වෙනස් වෙනවා. ඒ වගේම ගුණවතුන් සමාජයෙන් ඈත් වී යනවා. ලොකු ස්වාමීන් වහන්සේට පින් සිද්ධ වෙන්නේ ලොකු ස්වාමීන් වහන්සේගේ අතින්ම මහාන කරලා මේ ශිෂ්‍ය පිරිස 1000ක් සංඝයා 1000ක් මේ සමාජයට අද බිහි කළා. උන්වහන්සේගේ ධර්මයේ නිසා වෙන තැන්වලත් ඉවුරුවරෙන් තිබු හාමුදුරුවෝ බේරිලා ඉන්නවා. ලොකු සංසේ වාගේ කෙනෙක් පහළ වුණ නැත්නම් ගමක් ගානේ පන්සල් වැවි වැවි යනවා. මොනවද කරන්නේ මේ ටෙලිෆෝන් ටික මිනිස්සුන්ගේ අතට එනවා හාමුදුරුවන්ගේ අතට එනවා. මේ වගේ තියෙන විජ්ජුම්බර දැක්කට පස්සේ හිස්මුදුනේ දුන් දානවා. එච්චර අමාරුවක වැටෙනවා. ඉතින් ඒ නිසා මේ උතුම් සත්පුරුෂය ඉන්න වෙලාවේ කුසල් අකුසල් ගැන කියන වෙලාවේ පින් කරගන්න. කුසල් කරගන්න, ලෝභ වෙන්න එපා, ඊර්ෂ්‍යා කරන්න එපා. මේ කරුණාවේ මෛත්‍රියෙන් මේ බණපදයේ කියවි. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තේරුම් අරන් ගුණධර්ම දියුණු කළා මේ පින්වතුන්ට සතර අපායෙන් නිදහස් වෙන්න, බිය කරු සසරෙන් නිදහස් වෙන්න වාසනාව ලැබීවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා.